Thank you, Lord Jesus. Yesu ni apisu tikarno bohan se. Thank you for your presence in this place. Bohan se ge abi mukhe me sane atini sai suti. Thank you for your love for us. Swamini bohan se ge preme api udesa ati apisu tikarno. Thank you for your kindness and your grace. Bohan se ge karunavanta kama anugrahaya gena isuti karnawa. We thank you for the word that is coming to us this morning. Swamini me udesana api vetatena dev vachane gena isuti karnawa. That word that is able to transport us into a new level. Swamini e vachane karana kotagena api alut mattamakata pravahanaya karana nisa. So that we will never be the same. Api e aakarenma venne nathi nisa. That we will grow and be greater and greater in the spirit. Swamini aathmika thale api vardhane vela swamini shreshtha Twitter paminena pinisa Bless your people today as they receive your word today. Obohansege senagata aashirwada veva oun dev wachane laba ganna athara In the name of the Lord Jesus. Jesus Christus wahansege name. Amen. Amen. Amen. Please Amen. Be seated. Hallelujah. Glory to God. Hallelujah. Ahime veva devian wahanseta. Please be seated. Hallelujah. How are you? Oba kohomada? Have you had a good time? ඔබ යහපත් කාලයක් ගත කරාද? I want to thank everyone who supported Pastor Liz and the leaders. හැමෝන්ටම ස්තුති කරන්න කැමතියි Pastor Liz්ට නායකත්වයට උදව් කරපු අයට. The Bible says when Moses went to the mountain of God. Moses දෙවියන් වහන්සේගේ ඒ කන්දට ගියහම when he returned his face was full of glory. ඔහු නැවත පැමිණියහම ඔහුගේ මූණ මහිමෙන් පූර්ණව තිබුණා. Hallelujah. Hallelujah. See, when you're in the right place at the right time. ඔබ නිවැරදි කාලයේ නිවැරදි ස්ථානයේ සිටින විට Do you know that there is a right time and there's a right place that we ought to be? ඔබ දන්නවද නිවැරදි කාලයේ නිවැරදි ස්ථානයක් තිබෙනවා අපි සිටිය යුතු? And in that place there is the glory that God wants to bring to you. ඒ ස්ථානයේ තිබෙනවා දෙවියන් වහන්සේගේ මහිමය ඔබ වෙතට දෙවියන් වහන්සේ ගෙනෙන්න සූදානම් කර ඇති. See that glory when you touch that glory you'll never be the same e mahimaya oba dakkama e mahimaya oba sparsha karahama obage jeevithaye e aakarenma tiyenne neha in the old testament the glory came upon moses parana givisume moses matata e mahimaya paminiya but in the new testament the glory is already in us නමුත් අලුත් givisume e mahimaya danatamat api tulai hallelujah hallelujah but as we go As you sit in that place of glory, e mahime sane api vaadi vela sitiyahama there's a new level of glory God would want to manifest through you. Deviyan wahanse alut mahime mattamak oba tulin prakasha karanna soodanam. You become the carrier of God's glory. Deviyan wahansege mahime ragene yannek wenawa oba. This morning I believe there is a new level of glory that was imparted into me through the ministry of Pastor Chris. Pastor Chris ke sevaya tulin mama vishwasa karanawa mahime alut mattamak mage jeevitayata mama laba gena thibena bawa. It's so glorious to be a part of something that is changing the world today. Me lokaya wenas karannawu yam deyaka kotas karayeku wima natham pangukaratwe darima itama mahimavat. You know Pastor Chris's ministry is growing so fast in the world millions of people are impacted Pastor Chris ke seve tula million ganan senaga ounta balapam lakwena e seve karana kota gena the conference that I was able to attend there were 25,000 pastors and partners who were there mama giyapu e sammantranayata 25,000 hitiya sabapalaka varun saha pangukaratwe darana aya can you imagine 25,000 people worshiping the lord and receiving obata hithanna puluwan da 25,000 senaga sabapalaka varun ekata namaskara kirima and yet they were the only ones invited there's more ita wada aya sitiya namuth aaradhana karala tibune me gananata pamanai people coming traveling days to be there spending their money bringing offerings because they want to be partakers of the unique grace that is in the man of god pastor chris boho dena davas ganan gaman karla oun me sthanayata enawa oun poojawan ragena enawa me sammantranayata pangukaratwaya darana pinisa e anugrahaye e seve kotas karuwaku wena pinisa the apostle paul said in philippians chapter 1 verse 7 you are partakers of the grace that was given to me. E Philippi eke kiyenawa Paul tuma mage eke 7 wen pade kiyenawa mage seve anugrahaye pangukaratwe daranawa kiyala. There is a grace that a man of God carries. Deviyan wahansege manushyek ragena yana anugrahayak tibenawa. And when you sit under that man of God, that you become a partaker of that grace. Deviyan wahansege manushya ගේ ඒ සේවයේ තුල වාඩි වෙලා සිටියහම ඒ සේවයේ පංගුකාරත්වයේ අනුග්‍රහයේ පංගුකාරත්වය ඔබට ලබන්න පුළුවන්. That's why it's so important where you are seated. Psalm chapter 1 says, do not sit somewhere, do not walk, do not stand. It's important where you are, where you are sitting, where you are standing, whom you are walking with. ඒ ගීතාවලිය එකේ කියන හැටියට අපි ඒ හිටගෙන ඉන්න ස්ථානය, වාඩි වෙලා ඉන්න ස්ථානය, ඇවිදින ස්ථානය ඉතාමත්ම වැදගත්. අපි කාත් එක්කද ගමන් කරන්නේ කියන එක. Hallelujah. Hallelujah. You know, I had a wonderful opportunity. Maybe it was on the 5th day. පස්වෙනි දවසේ මට ඉතා අලංකාර මේ අවස්ථාව ලැබුණා. I was seated in the front row, you know. පළවෙනි ඒ ආසනවල මම අසුන් ගත්තා. You don't sit. Normal people do not sit in the front row there. සාමාන්‍ය මනුෂ්‍යට බෑ ඒ ඉදිරි පෙළ අසුන් ගන්න ඒ ස්ථානේ. You are taken into where you are seated. තමන්ව අරගෙන යනවා අපි වාඩි විය යුතු ස්ථානයට. And there was a session, a morning main session, and it was taken by Reverend Tom. Reverend Tom ඒ මූලික සැසිවාරයක් ගත්ත උදෑසන. If you see Pastor Chris anywhere, you see Reverend Tom somewhere close there. Pastor Chris කොහෙද යන්නේ Reverend Tom ඔහු සමග සිටිනවා. It's like Pastor Chris's shadow. Pastor Chris'ගේ heaven ඇල්ල වගේ. And he was taking this session and he began to speak. ඔහු මේ සැසිවාරය ගත්ත ඔහු කතා කරන්න ආරම්භ කළා. He's a wonderful speaker. ඉතා අනර්ග දේශකේ. As he was speaking, suddenly he said, you know, this is all about what is in your spirit, what you receive in your spirit. Me siyalla obage aathmayata oba laba ganna de anuway kiyala kiwwa. What is in your spirit right now? මොකක්ද අපගේ ආත්මයේ දැන් තිබෙන්නේ? Then he called one pastor who is the chairman of the ISM, Pastor Andrew, and said, Pastor Andrew, come and share what is in your spirit in 5 minutes. Pastor Andrew කිව්වා විනාඩි 5කින් ඔබගේ ආත්මයේ තිබෙන දේ බෙදා ගන්න කියලා. Now Pastor Andrew is such a big pastor. He's one of the high level pastors. Pastor Andrew කියන්නේ එතන ඉන්න උසස් මට්ටමක සභා පාලකවරයෙක්. So I said, fine, Pastor Andrew is speaking. He finished, then he called another pastor who is working in 5 nations in the Pacific Islands. ඒ දේශයන් පහක සේවය කරන තවත් සභා පාලකවරයෙකුට ඔහු කතා කරා. Now he was calling spontaneously. ඒ වෙලාවේ ඒ සැනෙන් තමයි කතා කරේ මේ සභා පාලකවරුන්ට. They were being brought forward. කලින් දැනුම් දීමක් තිබුණේ නැහැ. The third person was a bishop. තුන්වෙනිවට කතා කරා bishop කෙනෙකුට ඇවිල්ලා බෙදා ගන්න කියලා. By that time I felt the spirit of God saying you are going next. ඒ වෙනකොට දෙවියන් වහන්සේගේ ආත්මය මට කිව්වා ඊළඟට යන්නේ ඔබ කියලා. I said can't be, it cannot be because these people who are up there are so big pastors. මං හිතුවා මම මටම හිතාගත්තා මේක වෙන්න බෑ මොකද අනිත් සභාපාලකවරු ඉතා විශාල සභාපන් තිබෙන අය කියලා. But I know the spirit of God, I know the voice of the Lord. නමුත් මම දැනගෙන සිටිය දෙවියන් වහන්සේගේ ආත්මය උන්වහන්සේගේ කටහඬ මම හඳුනගෙන සිටියා. So quickly I began to think what is in my spirit. මම ඉතා ඉක්මනින් හිතුවා කුමක්ද මගේ ආත්මයේ තිබෙන්නේ කියලා. I began to think and I got 2 things. කාරණා දෙකක් මම ලබා ගත්තා. And I said I'm ready if I'm called. මට අඬ ගැහුවනම් මම සූදානම් කියලා මම මටම කියා ගත්තා. I said next is Pastor Roshan from Sri Lanka. ඊට පස්සේ කිව්වා ඊළඟට සිටින්නේ Pastor Roshan Sri Lanka දේශයෙන් කියලා. It was, you know, I couldn't, as I went up there, you know, it was so amazing. The presence of God was so powerful and tangible. Deviyan wahansege abimukaya e saane ithamathma pudumai mata danuna e abimukaya. It was at no notes, no Bible. Bible leka nehe, satahan pumkut nehe. The pulpit of Pastor Chris. I was standing in front of the pulpit of Pastor Chris. Pulpit eka idiri pite mata hita ganna avasthawa labuna. The previous day Pastor Chris was speaking about his pulpit, he saying there are 2 angels at his pulpit. ඊට කලින් දවසේ පාස්ටර් ක්‍රිස් දේශනා කරනකොට කිව්වා දේව දූතයන් දෙදෙනෙක් ඉන්නවා කියලා ඔහුගේ pulpit එක දෙපස. And suddenly I remembered that I was saying wow, this is the place. මට ඒක ශනේන් මතක් වුණා මේක තමයි ස්ථානය කියලා. And I felt so different, and as I looked, you know, people everywhere. ලොකු වෙනසක් දැනුණා මට, මිනිස්සු හැම තැනකම සිටියා. That the balcony is three tiers of balcony. මට්ටම් තුනකට තිබුණා මේ බැල්කනි එක මේ ශාලාවේ. The hall from one side to other, it will take about 10 minutes for you to walk from one side to the other. මේ ශාලාව විනාඩි 10ක් වෙත් යනවා එක පැත්තක ඉඳලා අනිත් පැත්තට ගමන් කරන්න. And here was I speaking. මෙන්න මම කතා කරන්න පටන් ගත්තා. You know, God must be having something. දෙවියන් වහන්සේ තුල යම් සැලැස්මක් ඇති. And I believe that's favor. මම විශ්වාස කරනවා ඒ අනුග්‍රහයයි කියලා. You know, when it's favor, it's not about the person, it's about what God thinks about that person. වරප්‍රසාදය ගැන බලනකොට ඒ මනුෂ්‍යා නෙවෙයි ඒ දෙවියන් වහන්සේ මනුෂ්‍යා ගැන ඒ මනුෂ්‍යා ගැන හිතන දේ වැදගත් වන්නේ. And I delivered, I spoke so well, I believe the anointing so strong, I spoke on two things that pastor was sharing the previous two nights. දෙවියන් වහන්සේගේ ආලේපය මහත් ලෙස ස්ථානයේ ක්‍රියා කරා. So Pastor Chris kalin davase e bedagatta karana deka gana mama bedagatta. I finished right on dot 5 minutes exactly. Hariyatama vinadi 5ka kalaya thula mage kala simawa thula mama avasan kara. And the people were applauding, they were so blessed. Manushya loku atpulasan aadaya dunna boho aya aashirwada labuwa. And so many people afterwards came and said, Pastor, what you shared really touched my life. බොහෝ අය ඊට පස්සේ ඇවිල්ලා කිව්වා ඔබ බෙදාගත්ත දේ මගේ ජීවිතය ස්පර්ශ කරා කියලා. One pastor came and said, you are the only one who did what Pastor Tom wanted, the instruction, you followed the instruction. එක පාස්ටර් කෙනෙක් මට ඇවිල්ලා කිව්වා ඔබ පමණයි ඒ කතා කරපු අය අතුරින් පාස්ටර් ටොම්ට අවශ්‍ය වුණ දේ බෙදාගත්තේ කියලා. Hallelujah. So thank you for praying. ඉසුති මා වෙනුවෙන් යාඥා කිරීම ගැන. I believe with that there is a promotion. මම විශ්වාස කරනවා ඒකම අපට උසස් වීමක් තිබෙනවා. We are bigger than what we see right now. අපි දකින්නට වඩා අපි විශාලයි. You know, we are bigger than what we see right now. දැන්ට දැන් අපි දකින්න දෙයට වඩා අපි විශාලයි. In the spirit realm we are bigger and greater and impacting this nation and the time has begun. අමින ආත්මික තලයේ අපි විශාලයි අපි මේ දේශයට බලපෑමක් ඇති කරන දැන් වේලාව කාලය පැමිණලා තිබෙන්නේ. The pastor that went from this church 2 weeks ago is not the same person who has come back. මේ සති දෙකකට ප්‍රථමයෙන් මේ ස්ථානයෙන් ගියපු පාස්ටර් නෙවෙයි දැන් මේ උදැසන පැමිණලා තිබෙන්නේ. Did you hear that? Amen. Yeah. But that also means there is a greater responsibility for us. ඒ කියන්නේ එකෙන් අර්ථවත් වන්නේ අපට වඩා වගකීමක් ඇති බවයි. When there's more glory, that means that glory is not for nothing, that glory is for a purpose. වඩා මහිමයක් තිබෙනකොට ඒ මහිමය තිබෙන්නේ යම් අරමුණක් උදෙසායි. You know, many people when I go abroad they all say, Pastor, ආලේපය අරන් එන්න. Pap, ආලේපය අරන් එන්න. Bring the anointing and come. When I go mama pitarata kiyahama aya kiyena mata aalepaya ragena enna kiyala but they don't know what it means when the pastor comes back with the anointing egolanta therum ganna baha pastor nawatha watawak aalepaya ragena awahama e kumakda kiyala you know that anointing is not for nothing e aalepaya nikamma nikang nevey that is to make greater impact වඩ බලපෑමක් ඇති කරන පිණිසයි it is to touch the nations දේශයන්ට බලපෑමක් ඇති කරන පිණිසයි and it is there for the whole church to do it mulu sabawata me de karana pinisai tibenne maybe that's why this time when I went not many people said bring the anointing and come eka wennathi me para mama giyaham boho aya kiwwe neha mata aalepe ragena enna they know what pastor becomes when he comes back boho aya dannawa pastor kumakda sidu wenne ohu nawatha paminiyahama kiyala but it's not about what has happened to the pastor what is happening to you right now පාස්ටර් වෙලා තියෙන නෙවෙයි වැදගත් වන්නේ ඔබ තුල වෙන දෙයයි වැදගත් වන්නේ. Pastor God takes past the pastor the man of God for a specific person and he comes back. He comes back change so that we will all be changed. පාස්ටර් දෙවියන් වහන්සේ අරගෙන යනවා යම් අරමුණක් උදෙසා ඔහු නැවත පැමිණියහම අපි සියලු දෙනා වෙනස් වන පිණිස. So I'm carrying something of the glory of God. දෙවියන් වහන්සේගේ මහිමය මම රැගෙන එනවා. Hallelujah. Hallelujah. Hallelujah. On the way back I had a wonderful privilege to pass by Dubai. was there a few days in Dubai. එනකොට මගදී මට Dubai යන්න අවස්ථාවක් ලැබුණා. That's where it all began, where I had an encounter with the Lord Jesus Christ in my room in a specific building, and I was in the same building this time. මේ අවුරුදු ගණනකට ප්‍රථමයෙන් මගේ ජීවිතයේ සියල්ල ආරම්භ කරේ මේ Dubai රටේ යම් ගොඩනැගිල්ලක එක කාමරයක ඒ ස්ථානයේම මම හිටියා මේ පාර ගියහම. And you know, so many things happened. I don't want to share that. Maybe I'll share it next week. ඊළඟ සතියේ මම ඒ දේවල් බෙදා ගන්නම් බොහෝ කාරණා සිදු වුණා. But today I want to share on the topic called Dare to Believe. මම අද දවසේ ඔබත් සමග බෙදා ගන්න කැමති විශ්වාස කරන්න නිර්භීතවන්න. Are you ready to receive it? ඔබ ඒ දේ ලබා ගන්න සූදානම්ද? Dare to believe. ඔබ විශ්වාස කරන්න නිර්භීතවන්න. නිර්භීතව විශ්වාස කරන්න. Yeah, dare to believe. නිර්භීතව විශ්වාස කරන්න. Hallelujah. Hallelujah. We are called to be believers of the Lord Jesus Christ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන්නන් වෙන්න අපිව කැඳවලා තිබෙනවා. A Christian is called a believer. කිතුරුයකට කියනවා විශ්වාස කරන්නෙක් කියලා. ඇදහිලිවන්තෙක් සිංහලෙන්. You know, this is a small change of word, but it's the same. කිතුරුය කියන්නේ ඇදහිලිවන්තේ. In English we call believer. How many believers here this morning? කී දෙනෙක් ඉන්නවද ඇදහිලිවන්තයන්? Hallelujah. ඇදහිලිවන්තයන් කී දෙනෙක් ඉන්නවද? Hallelujah. Praise the Lord. We are called to be believers. Why? ඇයි අපිව ඇදහිලිවන්තයන් හැටියට කැඳවලා තිබෙන්නේ? Because we are called to believe. අපිව ඇදහිල්ලෙන් සිටින්න අපිව කැඳවලා තිබෙනවා. You know what is to believe? කුමක්ද ඇදහිල්ලෙන් සිටීම කියලා කියන්නේ? To believe is to accept as true something. යම් දෙයක් සත්‍ය ලෙස විශ්වාස කිරීම. And then act like it, act like that you believe. ඒ සත්‍ය දේ සිදු වුණා හැටියට අපි විශ්වාස කරන්න අවශ්‍යයි. So that means if you believe something, your action will show what you believe. අපි යම් දෙයක් විශ්වාස කරනවා නම් අපේ ක්‍රියාව තුළින් ඒ විශ්වාස කරන දේ පෙන්눔 කරනවා. You live what you believe. අපි ජීවත් වන්නේ අපි විශ්වාස කරන දේයි. What you believe, there will be a corresponding action to it. අපි විශ්වාස කරන දේ කරන කොටගෙන යම් ක්‍රියාවක් සිද්ධ වෙනවා. The word believe means be live. So you be and you live what you be. ඒ ඇදහිල්ල කියලා කියන්නේ අපි ජීවත් වන දේ අපි විශ්වාස කරනවා. Hallelujah. If you believe that you have a car or a motorbike or a three wheeler, you get onto that three wheeler and you come here. අපි දන්නව නම් විශ්වාස කරනවා නම් මට three wheeler එකක් අයිති කියලා වාහනයක් අයිති කියලා අපි ඒකට නැගලා මේ ස්ථානයට පැමිණෙනවා. If you believe you have a car, you don't get into a bus. අපි විශ්වාස කරනවා නම් අපිට වාහනයක් තිබෙනවා කියලා අපි බස් එකට නැගලා එන්නේ නැහැ. It's the same way when you believe. There is an action to it. There is a lifestyle to that believing. අපි යම් දෙයක් විශ්වාස කරනවා නම් ඒ විශ්වාස කරන දේ කරන කොටගෙන යම් ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා. So as children of God, we have to dare to believe God. දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට අපි නිර්භීතව උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තැබිය යුතුයි. First of all, we dare to believe in the word of God. අපි දේව වචනය කෙරෙහි නිර්භීතව විශ්වාස කළ යුතුයි. We have to dare to believe the word of God. අපි නිර්භීතව දේව වචනය විශ්වාස කළ යුතුයි. We need to believe the word of God as it says. ඒ දේව වචනය කියන දේ ඒ ආකාරයෙන්ම අපි විශ්වාස කළ යුතුයි. The word of God is believable. විශ්වාස කරන්න පුළුවන් දේව වචනය. The Bible says in Mark chapter 9 verse 23. මාක් පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ සඳහන් වෙනවා. All things are possible to him that believes. විශ්වාස කරන්නාට සියල්ල පුළුවන් ය. It says all things, not some things. සමහර දේවල් නෙවෙයි සියල්ල පුළුවන්. All things are possible not to God. දෙවියන් වහන්සේට නෙවෙයි සියල්ල පුළුවන්. It doesn't say all things are possible to God. දෙවියන් වහන්සේට සියල්ල පුළුවන් කියලා නැහැ. It says all things are possible to him who believes. විශ්වාස කරන්නාට නැත්නම් ඇදහිල්ලෙන් සිටින්නාට සියල්ල පුළුවන් යයි කියලා කියනවා. Yes, if there's someone who's able to believe. යම් කෙනෙකුට විශ්වාස කරන්න පුළුවන් නම් in the word of God as it says. දේව වචනය කෙරෙහි ඒ ආකාරයටම there's nothing called impossible for that person. ඒ පුද්ගලයාට බෑ කියලා දෙයක් නැහැ. Impossible is nothing. ඒ නුපුළුවන් කියලා දෙයක් නැහැ. All things are possible. Say all things. ඔබ කියන්නේ සියල්ල පුළුවන්. Say all things are possible. සියල්ල පුළුවන්. The word of God has the ability to do what it says. දේ වචනෙට හැකියාව තියෙනවා එහි ලියා ඇති දේ කරන්න. It has the ability to do exactly what it says. දේ වචනෙට හැකියාව තිබෙනවා එහි ලියා ඇති දේ ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරන්න. But if you do not look at the word of God and think it's possible. නමුත් මේ වචනෙත දැස බලලා එය පුළුවන් කියලා හිතුවේ නැත්තම්. The word of God will not do anything for you. මේ වචනය ඔබ වෙනුවෙන් කිසිම දෙයක් කරන්න යන්නේ නැහැ. Let's look at some scriptures. Psalm 19 verse 7. අපි බයිබල් පද කිහිපයක් දැස බලමු. ගීතාවලිය 19 වන පරිච්ඡේදයේ. It says the law of the Lord is perfect. It means flawless. හත්වන පදයේ කියනවා ස්වාමින් වහන්සේගේ ව්‍යවස්ථාව සම්පූර්ණය. Converting the soul, the testimony of the Lord is sure, says sure. Amen. ආත්මය ප්‍රාණවත් කරන්නේ ස්වාමින් වහන්සේගේ සාක්ෂිය සත්‍යය. Making wise the simple. නුවණ නැත්තන් ඥානවත් කරන්නේය. Making wise the simple. Hallelujah. නුවණ නැත්තන් ඥානවත් කරන්නේය. Hallelujah. Hallelujah. Let's look at verse 9. The fear of the Lord is clean. නමවන පදයේ ස්වාමීන් වහන්සේකේ. No, let's look at verse 10. 10වෙනි පදයේ දෙස බලමු. More to be desired are they, that's the word of God, than gold, yet much more fine gold. Hallelujah. ස්වර්ණයටත් එසේය අනර්ග ස්වර්ණ රාශියකටත් වඩා ඊට ආශාවිය යුතුය. Did you see that? It is desired more than gold, than fine gold. ita alankara varna barathawalta wada api e deeta aashaviya yutu. Every time you have the opportunity to receive the word of God, it is more precious than receiving gold. De wachanaya asanna apata labena hama avasthawakama e ithamat wachinawa ranna abarana walata wada. This morning I'm not just bringing some words to you, I'm bringing Amen. Gold. I'm bringing you precious things which are more precious and valuable Amen. Than any gold in this world. Mama me udasana oba wenuen genenne nikamma nikan his wachana nevey namuth ranata wada itha watina kamak athi deviyan wahansegeema wachanayai oba weta me udasana genenne. We need to desire it. We need to see the word of God like that. Api e aakaren deva wachanaya dakiya yutui e wageema de wachanayata aasha kala yutui. Verse 11, moreover by them your servant is warned, and in keeping them there is great reward. Amen. Hallelujah. තවද එයින් ඔබගේ මෙහෙකරුවාට අවවාද ලැබේ ඒවා පැවැත්වීමෙන් මහත් විපාක ඇත්තේය 11 වෙනි පදය. Hallelujah. Did you see that? ඔබේ දෙ දැක්කද? The word of God gives warning and advice and guidance to your life, and it says there is great reward. Hallelujah. දේ වචනේ කරන කොටගෙන අපට අවවාද උපදේශ මඟ පෙන්වීම ලැබෙනවා ඒ වගේම ඒ දේ කරන කොටගෙන අපට මහත් විපාක තිබෙනවා. In keeping them. Hallelujah. ඒ දේ අනුගමන පිළිපැදීමෙන්. You know, when you keep the word of God, when you hear the word of God and keep, you become the word of God. දේ වචනය අපි ඇසීමෙන් ඒ දේ අනුගමනය කිරීමෙන් අපි වචනය බවට පරිවර්තනය වීමක් සිදු වෙනවා. The word of God is given to us so that we will live by the word. Amen. දේ වචනය අපට දී ඇත්තේ අපි වචනය අනුව ජීවත් වීමටයි. It's not just to hear and say that was good. වචනය අසලා එය යහපත් කියන්න පමණක් නොවේ. So that we will receive that word into our spirit and we become the word. අපි ඒ දේ වචනය අපගේ ආත්මයට ලබාගෙන අපි වචනය බවට පරිවර්තනය වෙන පිණිසයි. And we become custodians of that word. අපි ඒ වචනය රැගෙන යන්නෙක් බවට පත් වෙනවා එවිට. In Romans chapter 4 verse 17, let's go there. රෝම පොතේ 4 වෙන පරිච්ඡේදයේ 17 වෙන පදයේ කියනවා. It's very important how we see the word of God and how we believe in this word of God. අපි දේ වචනය දකින ආකාරයත් එය විශ්වාස කරන ආකාරයත් ඉතාමත්ම වැදගත් වෙනවා. Even many Christians, they pick and choose the word of God, you know, according to what suits them. බොහෝ කිතුනුවන් පවා දේ වචනේ යම් යම් කොටස් තෝරා බේරා ගන්නවා ඔවුන්ට හරියන විදියට. And because of that, their lives are not seeing the victory that God wants them to see. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඔවුන්ගේ ජීවිතේ දෙවියන් වහන්සේ දකින්න කැමති ජයග්‍රහණය ඔවුන් ලබන්නේ නැහැ. We are looking at Romans chapter 4 verse 17 onwards. This is about Abraham, the father of faith. Let's look at that. And as it is written, I have made you a father of many nations in the presence of him whom he believed, God who gives life to the dead and calls those things which do not exist as though they did. Abraham tama vishwasa kala u malavun jeevat karanna u netide etide men sandahan karanna u deviyan wahanse idirehi apa siyallage piyanoya. Verse 18, who contrary to hope in hope believed so that he became the father of many nations according to what was spoken, so shall your descendants be. 18 වන පදේ නුඹේ වංශය මෙසේ වන්නේ කියා තිබෙන ලෙස ආබ්‍රහම් බොහෝ ජාතීන්ගේ පියා වන පිණිස බලාපොරොත්තු වීමට ඉඩ නැති තැන බලාපොරොත්තුෙන් විශ්වාස කළේය. Now look at verse 20. I'm just reading the background. He did not waver at the promise of God through unbelief, but was strengthened in faith, giving glory to God. විසිවන පදය දෙවියන් වහන්සේගේ පොරොන්දුව දෙස බලා ඇදහිල්ලෙන් බලවත්ව දෙවියන් වහන්සේට ගෞරව කරමින් පොරොන්දු උදේ ඉෂ්ට කරන්නට පුළුවන් බව නිසැකව සිටියා. The Bible says he did not waver, he did not stagger with unbelief. ආබ්‍රහම් ඒ අවිශ්වාස කමින් ඔහු චංචල වුණේ නැහැ. He did not waver at the promises of God through unbelief. Deviyan wahansege porondu gena avishwasen sitiye neha. Next verse, and being fully persuaded that what he had promised he is able to perform. Visi ekwana pade porondu ude ishta karannata un wahanseta puluwana kiya nisakawa vishwasa kaleya. The word there, he was fully persuaded that God was able to perform that what he has said in his word. එතන කියනවා ඒ දෙවියන් වහන්සේ ඉෂ්ට කරන්නට පොරොන්දු වුණ දේ නිසැකව ඔප්පු කරනවා කියලා ආබ්‍රහම් විශ්වාස කළා. You know, God wants us not only to believe but to be fully persuaded that if God says something, that is going to happen in our lives. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි නිකම් විශ්වාස කිරීම නෙවෙයි, නමුත් අපි නිසකව සිටීම දෙවියන් වහන්සේගේ පොරොන්දුව තුළ යම් දෙයක් කිව්වනම් ඒ දේ අනිවාර්යෙන්ම සිදුවන බවට. The cost of unbelief, listen to this. The cost of unbelief is devastating. ඒ අවිශ්වාස කිරීමේ මිලය ඉතාමත් විනාශකාරී. Many Christians do not know that unbelief is very dangerous. බොහෝ කිතුනුවන් දන්නේ නැහැ අවිශ්වාස කිරීම ඉතාමත් භයානක දෙයක් කියලා. Unbelief is believing in a lie rather than the truth that is in the word of God. අවිශ්වාස කිරීම කියලා කියන්නේ බොරුවක් විශ්වාස කිරීම දෙවියන් වහන්සේගේ වචනේ සඳහන් කර ඇති සත්‍ය විශ්වාස නොකල. You can receive unbelief without even knowing that. Unaware. නොදැනුවත්ම මේ අවිශ්වාසයට පැමිණෙන්න පුළුවන්. It comes through thoughts. සිතුවිලි වලින් තමයි මේ පැමිණෙන්නේ. You know, thoughts of unbelief. අවිශ්වාස කිරීමේ සිතුවිලි. As you receive that thought, ඒ සිතුවිලි අපි ලැබුවහම unbelief comes to you. අවිශ්වාසය පැමිණෙනවා. And when unbelief comes to you, අවිශ්වාසය පැමිණියහම your life is full of fear and uncertainty. ඔබගේ ජීවිතය ඒ නිසකභාවය නැති වෙනවා, බිය පැමිණෙනවා ඔබගේ ජීවිතේ. You become like a man of the world. ලෝකයේ මිනිසෙක් වගේ ඔබපත් වෙනවා. Struggling to make ends meet. අවශ්‍යතාවයන් සපුරා ගන්න පොරබදමින් ජීවත් වෙනවා. But you are called to believe that God cannot lie. If he has said in his word something, God is not a man that he should lie. අපිව කැඳවලා තියන්නේ දෙවියන් වහන්සේ විසින් විශ්වාස කරන්න දෙවියන් වහන්සේ බොරු කියන දෙවි කෙනෙක් නෙවෙයි කියලා. Do you know that man was designed to hear from God? ඔබ දන්නවද මිනිස්යව නිර්මාණය කළා තිබෙන්නේ දෙවියන් වහන්සේගේ කටහඬ ඇසීමට කියලා? When God created man, he was created to listen to God, to hear God. දෙවියන් වහන්සේ මිනිස්යව නිර්මාණය කළ විට උන්වහන්සේ ඔහුව නිර්මාණය කරේ දෙවියන් වහන්සේගේ කටහඬ අසන්නයි. To hear his voice. උන්වහන්සේගේ කටහඬ අසන්නයි. To be strengthened by his voice. උන්වහන්සේගේ කටහඬ කරන කොටගෙන ශක්තිය ලබන්නයි. To be satisfied with God's word. දෙවියන් වහන්සේගේ වචනය කරන කොටගෙනගේ තෘප්තියට පැමිණෙන්නයි. To live by his word. ඒ වචනය කරන කොටගෙන ජීවත් වෙන්නයි. To be sustained and to be fed by his word. ඒ වගේම වචනෙන් පෝෂණය ලබලා ඒ වචනය තුල රැඳී The word of God is food for our human soul. අපගේ ඒ මනුෂ්‍ය ප්‍රාණයට දෙවියන් වහන්සේගේ වචනය පෝෂණය දෙනවා ආහාර දෙනවා. Without the word of God man is struggling. ඒ දේ වචනය නැතුව මනුෂ්‍ය ජීවිතේ පොරබදිනවා. They're not satisfied. මනුෂ්‍ය තෘප්තියට පැමිණෙන්නේ නැහැ. There's no peace and eternal values of God. නැහැ සදාකාලික වටිනාකමක් නැහැ දෙවියන් වහන්සේ තුල. It is only the word of God can then build you up. දෙවියන් වහන්සේගේ වචනයට පමණයි ඔබව ගොඩනගන්න පුළුවන්. In the book of Genesis we see Genesis chapter 3. අපි දකිනවා උත්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ සඳහන් කරනවා. We see chapter 3 verse 9 to 11. නමේ සිට 11 වෙනි පදයේ දක්වා. You know the story of Adam and Eve. අපි දන්නවා ආදම් ඒවගේ කතන්දරය. God spoke his words to Adam. දෙවියන් වහන්සේ ආදම්ට උන්වහන්සේගේ වචන කතා කරා. But the serpent the devil came and deceived man. නමුත් යක්ෂයා පැමිණලා මිනිස්යව රැවටුවා. And the Bible says that Adam and Eve hid when they heard the voice of God in the garden deviyan wahansege katahanda ehunahama e shabda ehunahama adam ewa sangeuna kiyala bible e kiyenawa verse 9 says the lord god called adam and said to where are you adam deviyan wahanse ehuwa adam oba kohida he was hiding he says I heard your voice in the garden and I was afraid mata obohansege shabdya uhinidi asi mama biyata pattuna now this was a voice that he was enjoying he was walking with that voice in the garden before meeta kalin adam e deviyan wahansege shabdaya katahanda ehuwa e bukti vidimin e uyenehi hasiruna but now something happened den yam deyak siddawuna the same voice he is afraid den e kalin bukti vinda e shabdayata me katahadata me den biyawa siddena for the first time fear entered man prathama wathawata biya manushyata athulluna do you know that fear is the greatest obstacle that man will have to believe god deviyan wahansewa vishwasa kerimata erahiwa tibena lokuma badawak thamai biya manushyata I was afraid because I was naked and I hid myself mama nagna bevin bayapatwa mama sangunaya kiyala kiyenawa adam something happened to adam and he adamta ewata yam deyak siddha una and the lord says who told you that දෙවියන් වහන්සේ කියනවා කවුද ඔබට මෙසේ කිව්වේ Who told you that you are naked? කවුද කිව්වේ ඔබ නග්න බව? What was another voice that you heard? කුමක්ද ඒ වෙන කටහඬක් ඔබට ඇහුනේ? When we begin to hear another voice ඔබට තවත් කටහඬක් ඇසෙනවා නම් and not the voice of God දෙවියන් වහන්සේගේ කටහඬ වෙනුවට your actions will reflect what you are ඔබගේ ක්‍රියාවෙන් පෙන්눔 කරයි ඔබ කවුද කියලා. Hallelujah. Hallelujah. When you receive fear words of fear you become fear. එතකොට බිය බිය වචන ඔබ ලැබුවහම ඔබ බියටපත් වෙනවා. What you receive what you believe you will become. ඔබ ලබා ගන්න දේ ඔබ විශ්වාස කරන දේ ඒ බවට ඔබ පරිවර්තනය වෙනවා. When you receive God's word you become like God. Hallelujah. ඔබ දෙවියන් වහන්සේගේ වචනය ලබන විට ඔබ දෙවියන් වහන්සේ වගේ වෙනවා. There be no limitations in your life. කිසිම සීමාවක් නැහැ ඔබගේ ජීවිතයට. You be more than a conqueror in this world. ඔබ අතිශයින් ජයලත්ෙක් වෙනවා මේ ලෝකේ. But if you listen to other voices. නමුත් ඔබ අනිත් කටහඬවලට The voice of unbelief. ඒ අවිශ්වාස කිරීමේ The voice of negativity. එරිණවාදී වචන. The voice of negativity. එරිණවාදී වචන. Instead of being a conqueror you be a slave to circumstances. අතිශයින් ජයලද්දෙක් වෙනුවට ඔබ ඒ තමන් මුහුණ දෙන අවස්ථා වලට වහල් බවට පත් වෙනවා. There be a mentality of slavery in your life. ඒ වහල් බවේ මානසිකත්වයක් පැමිණෙනවා. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. So your believing can be measured obage vishwasa kirima obage adahilla maninna puluwan your believing can be measured e maninna puluwan what you believe in something you will give for it oba yam deyak vishwasa karanawa nan oba mulumaninma ekata kapa wenawa did you hear that obata ehuna de de if you believe yam deyak vishwasa karanawa nan you are willing to give yourself to that ඔබමම ඔබ කැප වෙනවා ඒ දේ වෙනුවෙන් you willing to give your time you willing to give your money වෙලාව ඔබගේ මුදල් you willing to give your energy ඔබගේ ශක්තිය have you heard of ISIS ඔබ ISIS අහලා තිබෙනවද These days they are talking about ISIS. If you don't know ISIS, I feel sorry for you. මට දුකයි ඔබ ඒ ගැන දන්නේ නැත්නම් මේ දවස්වල බොහෝ ඒ ගැන කතා කරනවා. You know, these people are giving, willing to give their lives for the, for a cause. යම් හේතුවක් උදෙසා මොවුන් ඔවුන්ගේ ජීවිතය කැප කළා. Which is a wrong cause. ඒ වැරදි හේතුවක් නිසා. But yet they are believing that. නමුත් ඔවුන් ඒ දේ විශ්වාස කරනවා. And they are willing to give their lives. ඔවුන්ගේ ජීවිතය වෙනුවෙන් දෙනවා. Because they are believing strongly into their convictions. Maunde own ede nissakawa vishwasa karala own edeta kapa vela sinna. They are believing in the things of darkness of the devil and death. E andhakare maraniya deval own vishwasa karanawa. Yet to us is given the word of God, the words of life. Namuth apata deviyan wahanse deela tiwenne deviyan wahansege wachanayai e jeevane wachanayai. How much more we should dare to believe and give ourselves for the gospel. කොපමණ දුරට අපි නිර්භීතව විශ්වාස කළ යුතුද අපි සුභාරංචියට කැපවිය යුතුද. Hallelujah. Hallelujah. Apostle Paul said, in all these things I am more than persuaded. Apostle Paul තුමා කිව්වා මේ සියල්ල තුල මම නිසැකව සිටිනවා කියලා. Can I have 2 Timothy chapter 1 verse 12? 2 Timothy දෙකා තිමෝති. Praise the Lord. දෙකා තිමෝති. Are you with me this morning? 12 බලමු. Hallelujah. Second team is, for this reason I suffer these things. Needless, I am not ashamed. For I know who I am believed. And I am persuaded. That's the word I want. That he is able to keep what I have committed to him until that day. Praise God. E karanaya nisa mama devalut vindimi. Ese vi namut mama lajja novimi. Mak nisada ma visin adaha gat. තනන් වහන්සේ කවුද කියා මම දැනගෙන මා උන්වහන්සේට බාර දී තිබෙන දේ ඒ දවස දක්වා ප්‍රවේශම් කරන්නටයි උන්වහන්සේ පොහොසත් බව විශ්වාස කරගෙන He is able to keep what I have committed to him. Hallelujah. මම උන්වහන්සේට කැපවි ඇති දේ කරන්න උන්වහන්සේට පුළුවන්. I know whom I have believed and I am persuaded. මම දන්නවා මම කවුද විශ්වාස කළේ කියලා මම නිසකව සිටිනවා ඒ කාරණය තුල. You know, time has come for children of God, God's people to be persuaded in whom they believe in. කාලය පැමිණලා තිබෙන දෙවියන් වහන්සේගේ දරුවන්ට නිසකව සිටින්න ඔවුන් විශ්වාස කරන කෙනා පිළිබඳව. Without wavering, one leg in the world, one foot in the ලෝකේ එක කකුලක් අනිත් කකුල දෙවියන් වහන්සේ තුල. We must be persuaded that the word of God is true. අපි නිසකව සිටිය යුතුයි දේව වචනය සත්‍යයි කියලා. So if you say I believe in God, you have to believe what in what God says in his word. ඔබ කියනවා නම් දෙවියන් වහන්සේව මම විශ්වාස කරනවා කියලා දෙවියන් වහන්සේ වචනයේ කියා ඇති දේ ඔබ විශ්වාස කළ යුතුයි. The word of God is God. Amen. දෙවියන් වහන්සේගේ වචනය දෙවියන් වහන්සේමයි. Word of God is God. දෙවියන් වහන්සේගේ වචනය දෙවියන් වහන්සේමයි. You cannot separate God from his word. දෙවියන් වහන්සේව උන්වහන්සේගේ වචනයෙන් අපට වෙන් කරන්න බෑ. Hallelujah. So we need to have that mentality. ඒ මානසිකත්වය අපි තබා ගත යුතුමයි. Believing in the word. දේ වචනය විශ්වාස කිරීම. If the word says I can do all things through Christ who strengthens me. ක්‍රිස්තුස් වහන්සේ තුල මට සියල්ල කළ හැකි කියලා බයිබලයේ කියනවා. It says I can. It doesn't say I can't. මට බෑ කියලා කියන්නේ නැහැ මට පුළුවන් කියලා කියනවා. Now if you don't have a mentality you will say I can't. ඒ වගේ මානසිකත්වයක් නැත්නම් ඔබ කියයි මට බෑ කියලා. I said the mentality will speak for you. ඒ මානසිකත්වය ඔබට කතා කරයි. Who told you you can't? කවුද කිව්වේ ඔබට බෑ කියලා? Oh I can't do this. I can't do this. මට ඒක කරන්න බෑ මට අනිත් එක කරන්න බෑ. But you can. නමුත් ඔබට පුළුවන්. Yesterday I saw a car the number plate is CAN can. Wow. ඊවන් number plate එකක් දැක කාහ එක can පුළුවන් සිංහලෙන්. Hallelujah. You know there's nothing called I can't because God says I can. බෑ කියලා දෙයක් නැහැ මන්ද දෙවියන් වහන්සේ පුළුවන් කියලා කියන නිසා. Say I can. Tell the next person I can. ඔබ කියන්න මට පුළුවන්. Hallelujah. If you're saying I can't, God is going to ask who said you can't? ඔබ බෑ කියලා කියනවා නම් දෙවියන් වහන්සේ අහනවා කවුද කිව්වේ ඔබට බෑ කියලා. There is another voice who has said you can't. තවත් කටහඬක් කියලා තිබෙනවා ඔබට බෑ කියලා. And that voice is the voice of unbelief. ඒ අවිශ්වාස කිරීමේ කටහඬ. And as long as you live in unbelief, there is a cost for you to pay. අවිශ්වාසය තුල ජීවත් වෙන තාක් කල් යම් මිලයක් ගෙවිය යුතුයි. Hallelujah. It's not what you feel. ඔබට හැඟෙන දේ නෙවෙයි. Well, you might feel I can't. ඔබට හැඟෙන්න පුළුවන් බෑ කියලා. But who said to live by your feelings? You are called to live by faith. කවුද කිව්වේ හැංගීම් මත ජීවත් වෙන්න කියලා දෙවියන් වහන්සේ අපිව කැඳවලා තිබෙන්නේ ඇදහිල්ලෙන් ජීවත් වෙන්නයි. When you go for this country you meet generals from different countries. අපි මේ වගේ සම්මන්ත්‍රණ වලට ගියහම අපිට ඒ සෙම්පතියන් හම්බ වෙනවා එක එක දේශයන් තුල. I was having dinner meals in Pastor Chris's guest house. It's called the White House, the President's House. White House කියලා ඒ පාස්ටර් ක්‍රිස්ගේ ඒ හෝටලයක තමයි මම හිටියේ. And you know, all kinds of generals are there. And I was speaking to this pastor from Pakistan, from Egypt. Egyptian පැමිණිච්ච සභාපාලකවරයෙක් එක්ක. So we were having chat about evangelism. Then I asked him, Pastor, can you have open air crusades in Egypt? සුභාරංචි සේවය ගැන කතා කරා අපි. අපි මම ඇහුවා ඔහුගෙන් ඔබට පුළුවන්ද සුභාරංචි විවෘත රැස්වීම් සම්මේලන පවත්වන්න? Now I ask this in general, okay? Can you in the church in Egypt can you have crusades? ඒ සභාවේ ඒ ඊජිප්තුවේ මෙහෙම ක්‍රුසේඩ් විවෘතව තියන්න පුළුවන්ද කියලා මම ඇහුවා. He said I can. ඔහු කිව්වා මට පුළුවන්. I was surprised with his answer. ඔහුගේ ඒ පිළිතුර ගැන මම පුදුම වුණා. He said I don't know about others but I can. අනිත් අය ගැන නම් මන් දන්නේ නැහැ මට නම් පුළුවන් කියලා කිව්වා. I was so blessed with this, you know, a short pastor, you know, full of smiles. He said I can. ඉතා කුඩා සභාපාලකවරේ ශරීරයෙන් නමුත් ඔහු කිව්වා පුළුවන්. And I learned from him. Just as I learned from Pastor Chris, I learned from this pastor his mentality, his language is I can. මම ඔහුගෙන් පාස්ටර් ක්‍රිස්ගෙන් ඉගෙන ගත්තා වගේම මේ සභාපාලකවරයාගෙන් ඊන ගත්තා ඔහුගේ මානසිකත්වය මට පුළුවන් කියලා. You know what will come out of your mouth is what is in your heart. ඔබගේ හදවතේ තිබෙන දේ තමයි ඔබගේ මුඛයෙන් පිටතට එන්නේ. You know what is in your heart today? ඔබගේ හදවතේ කුමක්ද තිබෙන්නේ? If you are daring to believe God. ඔබ නිර්භීතව විශ්වාස කරනවා නම් දෙවියන් වහන්සේ. What is in your heart will come out. ඔබගේ හදවතේ තිබෙන දේ එළියට එනවා. Even in when you are under pressure. ඒ පීඩනකාරී තත්ත්වයේ පවා, you know, when you are under pressure, පීඩනකාරී තත්ත්වයක ඔබ ඉන්නකොට, if you squeeze a lime, if you squeeze a orange, what will come out? ඒ දෙහිගෙඩියක් මිරිකුවහම කුමක්ද එළියට එන්නේ? දොඩංගෙඩියක් මිරිකුවහම, you know, what comes out is it is who you are, the juice. Amen. ඒ යුෂ තමයි එළියට එන්නේ, ඔබ කවුද කියලා තමයි එළියට එන්නේ. Hallelujah. Say I can. ඔබට කියන්න මට පුළුවන්. Say who says I can't? කවුද කියන්නේ මට බෑ කියලා? Who says I can't? Tell the next one. කවුද කියන්නේ මට බෑ කියලා? Who is saying I can't? Hallelujah. Praise God. You know God spoke about David, the testimony of David. දාවිද් ගැන කතා කරා. God giving testifying about David. දෙවියන් වහන්සේ සාක්ෂි දැරීම දාවිද් ගැන. He said David. දාවිද් He's a man after my own heart. දෙවියන් වහන්සේගේ මහදවත ඇති මිනිස්සෙක්. Sir, he will do everything that I say. මම කියන ඕනෑම දෙයක් දාවිද් කරාවි. He will do everything that I say. මම කියන හැම දෙයක්ම ඔහු කරාවි. You know, Pastor Chris is a man like that. පාස්ටර් ක්‍රිස් ඒ වගේ මිනිස්සෙක්. He said at 15 years I decided I will do everything that God says. අවුරුදු 15 දී මම තීරණයක් ගත්ත දෙවියන් වහන්සේ කියන ඕනෑම දෙයක් මම කරනවා කියලා පාස්ටර් ක්‍රිස් කිව්වා. And when that a person like that speaks, ඒ වගේ කෙනෙක් කතා කරන විට it transmits into our spirits. අනිත් අයගේ ආත්මයට එය ප්‍රවාහණය වෙනවා. By the way, this is one point that I spoke. මේ මම කතා කරපු එක කාරණාවක් at that 5 minutes preach. ඒ විනාඩි 5 කතාව තුල මම Hallelujah. I've decided that 25 years ago I will do it. අවුරුදු 25කට ප්‍රථමයෙන් මම මේ දේ තීරණය ගත්තා. When I went to Dubai I could see still people there. The same old people. Dubai වලට මම ගියහම මම දැක්ක ඒ පරණ මිනිස්සුම හිටියා ඒ ආකාරයෙන්ම. When I walked in though I saw, you know, latest BMW. Latest hotel. අලුත්ම BMWs, Benz තිබුණා car. Then I was wondering where is the latest Christian? මම කල්පනා කරා කොහෙද අලුත්ම කිතුණුවන් කියලා. You know where is the latest you? You. අලුත්ම ඔබ කොහෙද? You know God wants you to grow. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබ වර්ධනය වීමයි. God wants you to be the latest. දෙවියන් වහන්සේගේ කැමැත්ම ඔබ අලුත්ම අලුත් වීමයි. If you are in the same old revelation. ඒ පරණ හිලිදරව්ව තුල ඉන්නවා. Oh God loves me. I love God. God loves me. මට ප්‍රේම කරනවා. මම උන්වහන්සේට ප්‍රේම කරනවා. That's wonderful, but that is the old Benz. ඒ අලංකාරයි නමුත් එය පරණ Benz එක. Hallelujah. But there's more to God. ඊට වඩා තිබෙනවා දෙවියන් වහන්සේ ගැන. God wants us to grow. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි වර්ධනය වීමයි. In the things of God. දෙවියන් වහන්සේගේ කාරණා තුල. So that we will grow into a new level. අලුත් මට්ටමකට අපි යන පිණිස. New level of dominion. ඒ ආධිපත්‍යයේ අලුත් මට්ටමකට යන පිණිස. Don't slow down. ඔබ හෙමින් යන්න එපා. Don't slow. So some people go fast and slow down. සමහර අය ඉතා ශීඝ්‍රයෙන් ගිහිල්ලා එක පාටම නවත්ිනවා. If you slow down. හෙමින් ගියොත් you will not grow, you will be retarded. වර්ධනය වන්නේ නැහැ, ඔබ එක තැන ඉන්නවා. You will be retarded. බුද්ධික මන්ද බුද්ධික වෙනවා. Hallelujah. You know God wants you to grow continually. දෙවියන් වහන්සේගේ කැමැත්ත දිගින් දිගටම අපි වර්ධනය වෙනවා. If you see Pastor Chris, I'm growing all the time. Pastor Chris දැක්කොත් ඔබ Pastor Roshan දැක්කොත් ඔබ දකිවි ඔහු නිරන්තරයෙන්ම වර්ධනය වෙනවා. I'm never the same, I'm always growing. මම නිරන්තරයෙන්ම වර්ධනය වෙනවා. That's why it's a challenge for people to be with me. ඒක තමයි අභියෝගයක් මනුෂ්‍යට මාත් සමග සිටීම. I think that's a good challenge to give. ඒ මං හිතන්නේ ඒක යහපත් අභියෝගයක්. Hallelujah. Hallelujah. Praise God. ප්‍රශංසා වේවා. So dare to believe in the word of God. දෙවියන් වහන්සේගේ වචනේ විශ්වාස කරන්න ඔබ නිර්භීත වෙන්න. Number 2. Dare to believe in the message that you hear. උන්වහන්සේ ගෙනෙන පණිවිඩය අසන්න ඔබ නිර්භීත වන්න. You know, do you know this church has a special message? ඔබ දන්නවද මේ සභාවේ ඉතා විශේෂ වූ පණිවිඩයක් තිබෙනවා. You know, some of you have heard this message all the time. You don't know any other message. ඔබ නිරන්තරයෙන්ම සමහර අය මේ වචනේ අසලා තිබෙනවා වෙන කිසිම පණිවිඩයක් ඔබ දන්නේ නැහැ. You go around other churches and listen and come. ඔබ අනිත් සභාවන් වලට ගිහිල්ලා ඔබට අහලා බලලා එන්න පුළුවන්. I was in Dubai, you know, people were so shocked at the word I was bringing. මම ඩුබායි රටේ සිටින වෙන මිනිස්ස පුදුමයට පත් වුණා මම කියන්නේ. Many people have never heard what you are hearing. ඔබ අසන දේවල් මිනිස්ස අසලා නැහැ. You know yet, you know some of our people there the word has got so common that you know biryani has become common for you. නමුත් සමහර අයට දේ වචනය ඔවුන් සාමාන්‍ය කොට සලකනවා දැන් අසන දේ වචනය හරියට බුරියානි සාමාන්‍ය වෙලා වගේ. You know there's a message that we give, it's a message that can build your life. To become you greater and greater. අපි ඔබට ලබා දෙන වචනය කරන කොටගෙන ඔබට වර්ධනය වෙන්න පුළුවන් ශ්‍රේෂ්ඨත්වයට පැමිණෙන්න පිණිස. You will never be a failure with this message, I tell you. මේ පණිවිඩය කරන කොටගෙන කවදාක්වත් ජීවිතේ පරාජිත වෙන්නේ නැහැ. And I see many of you taking this message and going from one level of prosperity, one level of success to another. මම දකිනවා බොහෝ දෙනා මේ පණිවිඩය රැගෙන ඒ සාර්ථකත්වයේ සඵලත්වයේ එක මට්ටමක සිට ඔබ ඊළඟ මට්ටමට යනවා. Because we are speaking the word of God, not our experiences, not stories. You can't hear stories from Pastor Roshan unless you know the stories about Nigeria. I don't make stories to make you laugh. You know, I bring the word of God that is able to bring you, you know, make you absolute victor. Champion. Amen. මම ඔබට ගෙනෙන්නේ නිකම් නිකම් කතන්දරයක් නොවේ. මම ඔබට අතිශයින් ජයලත්ෙක් නැත්නම් ශූරයෙක් බවට පරිවර්තනය වෙන පිණිස දෙවියන් වහන්සේගේම ඒ සත්‍ය වූ පණිවිඩයයි ඔබට ගෙනෙන්නේ. This year is called the year of triumph. Believe that message. මේ අවුරුද්ද ඒ විජයග්‍රහණයේ වසර කියලා නම් කරලා තිබෙනවා ඔබේ පණිවිඩය විශ්වාස කරන්න. Say this is my year of triumph. Don't say this is the year of triumph. මේ මාගේ විජයග්‍රහණයේ වසරයි. Make it personal in your life. ඒ පෞද්ගලිකත්වයට ගෙනෙන්න ඔබගේ ජීවිතයට. Then there's a month, there's a message for the month. Make it your message. හැම මාසෙටම පණිවිඩයක් තිබෙනවා. ඒ ඔබගේම පණිවිඩය කරගන්න. This month is the month of seeing realities. සත්‍යතාවයන් දකින මාසයක් මේ මාසය. Make it your month because that word is for you. ඒ ඔබගේම පණිවිඩය කරගන්න මන්ද ඒ පණිවිඩය ඔබටයි. We have a message for the year, we have a message for the month, and we got the rhapsody bringing a message every day. අපිට අවුරුද්දට පණිවිඩයක් තිබෙනවා එම මාසයට පණිවිඩයක් තිබෙනවා යථාර්ථයේ රිද්මේ තිබෙනවා දිනපතා අපිට පණිවිඩයක් ගෙනෙනවා and every sunday you're getting a word හැම ඉරිදා දවසකම දේව වචනය අපි ලබනවා and this is not ordinary words මේ සාමාන්‍ය වචන නෙවෙයි it's not ordinary words සාමාන්‍ය වචන නෙවෙයි if you take this word මේ වචනය ඔබ රැගෙන and apply it in it ඒ ක්‍රියාවට දැම්මනම් and put the word to work ඒ ක්‍රියාවට දැම්මනම් දේව වචනය I can guarantee you මම නිසකවම ඔබට කියන්න කැමතියි I'll give you a guarantee that it will work work for you. මම නිසකවම කියනවා දේව වචනේ ඔබ වෙනුවෙන් ක්‍රියා කරනවා. And the word will make progress. People will look at you and say, what's happened to you? දේව වචනේ කරන කොටගෙන ඔබගේ ජීවිතයේ ඉදිරියට යාමක් සිදු වෙනවා. මිනිස්සයා පුදුමයට පත් වෙලා කියාවි කුමක්ද ඔබට සිද්ධ වෙලා තිබෙන්නේ කියලා. If people are not surprised at you, then nothing has happened in you. මිනිස්සයා ඔබගෙන පුදුමයට පත් වෙන්නේ නැත්නම් ඒ කියන්නේ කිසිම දෙයක් ඔබ තුල නැහැ. Hallelujah. Hey, something is happening. යම් දෙයක් සිද්ධ වෙනවා. Even this morning as I'm speaking something is happening. මේ උදෑසනම අප කතා කරනකොට පවා යම් දෙයක් ඔබගේ ආත්මයේ සිද්ධ වෙනවා. You may not feel anything but in the spirit something is happening. ඔබට හැඟුණේ නැත්නම් ඔබගේ ආත්මයේ යම් දෙයක් දැන් සිදු වෙනවා. You know God's treasures have been downloaded into your spirit. දෙවියන් වහන්සේගේ වටිනා වස්තු ඔබගේ ආත්මයට පතිත වීමක් සිද්ධ වෙනවා මේ උදෑසන. Your limitations have been removed. ඔබගේ සීමාවන් සියල්ල දෙවියන් වහන්සේ ඉවත් කරනවා. God is transporting you to a new place. දෙවියන් වහන්සේ ඔබ අලුත් ස්ථානයකට Yeah, you are able to see that you what you never saw before. ඔබ කලින් දැක්කේ නැති දේවල් ඔබ දකින්න යනවා. All the blindfolding of the devil has been removed today. ඒ යක්ෂයාගේ අන්ධකාරභාවය දෙවියන් වහන්සේ ඔබ තුලින් ඉවත් කරනවා. That unbelief is leaving you now. ඒ අවිශ්වාසභාවය ඇදහිල්ල නැතිකම දෙවියන් වහන්සේ ඉවත් කරනවා. This is what the message that God brings to you can do in your life. මේක තමයි දෙවියන් වහන්සේගේ පණිවිඩය කරන කොටගෙන උන් වහන්සේට කළ හැකි දේ ඔබගේ ජීවිතේ. Don't take lightly this message. සාමාන්‍ය කොට සලකන් එපා මෙම පණිවිඩය. Don't let this word be common to you. සාමාන්‍ය ලෙස සලකන් එපා. You will not treat something valuable as common. යම් වටිනා වස්තුවක් ඔබ සාමාන්‍ය ලෙස සලකන්නේ නැහැ නේද? You take care of it. ඔබ එයට වටිනා ස්ථානයක් දීලා එය ප්‍රවේශමි. You keep it in your heart. ප්‍රවේශමි ඔබ තිබ තියා ගන්නවා. That was the attitude you should have for the word. මේ වචනයට තිබිය යුතු ආකල්පයත් ඒ වගේමයි. The third and the final one quickly. අවසාන කාරණාව So first one is they are to believe the word of God. දෙවියන් වහන්සේගේ වචනය විශ්වාස කරන්න ඔබ නිර්භීත වන්න. They are to believe the message that the pastor is bringing to you. සභා පාලකවරයා ගෙනෙන පණිවිඩය විශ්වාස කරන්න ඔබ නිර්භීත වන්න. They are to believe in the anointing of your man of God. තුන්වෙනි කාරණාව ඔබගේ දෙවියන් වහන්සේගේ මිනිසයාගේ ආලේපය නිර්භීතව විශ්වාස කරන්න. You know God gives a man for you, a man of God. දෙවියන් වහන්සේ ඔබට දෙවියන් වහන්සේගේම මිනිසෙක් දෙනවා. A pastor is not just another ordinary man, he is a man of God sent by God to you. තුමා සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි දෙවියන් වහන්සේ එවන ලද දෙවියන් වහන්සේගේ මිනිසයාය. He is God's gift for you. දෙවියන් වහන්සේගේ දීමනාව ඔබට. He carries an anointing. ආලේපයක් ඔහු රැගෙන යනවා. And that anointing is not just for him, it is for you. ඒ ආලේපය ඔහුට තබා ගන්න නෙවෙයි ඔබටත් එක්කයි. Because you are the partaker of that anointing that God places on this man. ඒ මිනිසගේ ජීවිතයේ දෙවියන් වහන්සේ තබන ආලේපේ පංගුකාරත්වයේ දරන්නේ ඔබයි. But if you never see it, if you never know it, you can never have it. නමුත් ඔබේ දේ දැක්කේ නැත්නම් ඔබේගේ දන්නේ නැත්නම් ඔබට ඒ ආලේපය ලබා ගන්න බැහැ. You have to recognize the anointing in a man because this man is not an ordinary man. ඒ මිනිසගේ තිබෙන ආලේපය ඔබ හඳුනා ගන්න අවශ්‍යයි මන්ද ඔහු සාමාන්‍ය නිකම්ම නිකම් මිනිසෙක් නෙවෙයි. Second Chronicles chapter 20 verse 20. අපි පෙරලගමු දෙක ලේකම් 20 වන පරිච්ඡේදයේ 20 වන පදයට 2nd Chronicles 2:20 දෙක ලේකම් 20:20 Hallelujah Praise the Lord Are you with me this morning ඔබ මා සමගද මේ උදෑසන Are you blessed Say I'm blessed ඔබ කියන මම ආශිර්වාද ලැබෙනවා Hallelujah Okay we are not reading the whole scripture from here Believe in the Lord your God be and you shall be established ස්වාමීන් වහන්සේ කෙරෙහි විශ්වාස තබා පල්ලා එවිට නුඹලා ස්ථිරවන්නහුය. Believe in his prophets and you shall prosper. උන්වහන්සේගේ ප්‍රපේතවරුන් විශ්වාස කරපල්ලා එවිට නුඹලා සඵලවන්නහුය. Your pastor Chris is a prophet for this generation. මේ කාලයට මේ පරම්පරාවට පාස්ටර් ක්‍රිස් ප්‍රපේතවරෙක්. The gift of prophet of the prophet office of prophet has not gone away in the New Testament there are prophets. ඒ අලුත් ගිවිසුමේත් ඒ ප්‍රොපේත වරුන් ඉන්නවා. And when you sit under a prophet you carry that anointing. ඒ ප්‍රොපේත වරයෙක් යටතේ අපි වාඩි වුණාම ඒ මා ලේපෙම අපිට රැගෙන යන්න පුළුවන්. It shall establish you. ඔබව ස්ථිර කරනවා. It's the anointing that establishes you. ආලේපේ තමයි ඔබව ස්ථිර කරන්නේ. And you shall prosper. එවිට ඔබ සඵලවන්නහුය. You know your pastor is here to establish you and to prosper you. ඔබගේ සභාපාලකවරයා සිටින්නේ ඔබව ස්ථිර කරන්න ඔබට සඵලත්වය ගෙනෙන්න. The pastor is not made prosperous by the congregation. පාස්ටර්ව සපරත්වයට ගෙනෙන්නේ සභාව විසින් නෙවෙයි. It is the pastor who prospers the congregation. සභාපාලකවරයා තමයි ඔහුගේ සෙනඟ සපලත්වයට ගෙනෙන්නේ. That is why if you are in this church, ඒකයි ඔබ මේ සභාව සිටිනවා නම්, you cannot but be established and be prosperous. ඔබට ස්ථිරව සපලත්වයට පැමිණෙන්නේ නැතුව ඉන්න බෑ. If you don't like to be prosperous and be established, don't be in this church. ඔබ ස්ථිරව සපලත්වයට එන්න පැමිණෙන්න කැමති නැත්නම් මේ සභාවේ ඉන්නත් එපා. Hallelujah. There is an anointing that releases prosperity and establishment. මේ සභාවේ තිබෙන ආලේපය කරන කොටගෙන ස්ථිරභාවය සහ සපලත්වය නිදහස් වෙනවා. The pastor carries the anointing of God. සභාපාලකවරයා දෙවියන් වහන්සේගේ ආලේපය රැගෙන යනවා. It's so important to recognize what the anointing can do. ඉතා වැදගත් අපි හඳුනා ගැනීම ආලේපයට කළ හැකි දේ. For a greater part the church has been ignorant of the anointing of God. බොහෝ කාලයකට සභාව ඒ දෙවියන් වහන්සේගේ ආලේපය සුළු කොට සලකලා තිබෙනවා. The Bible says the anointing that flows from the head, from the beard, right to the garments. So the anointing, there's an order in the anointing. ඒ ආලේපය තුළ යම් සැලැස්මක් තිබෙනවා. ඒ ආරොන්ගේ හිස මත සිට පහතට වස්ත්‍ර තුලින් ඒ පහලට ගලා එන ආලේපය කියලා තිබෙනවා. There's a story in the Bible about David and Saul. David ගැන කතාවක් තිබෙනවා Saul සහ David ගැන. I don't have time to explain the whole thing. You go home and read this second Samuel chapter 1. 1 Samuel 2 පළවෙනි පරිච්ඡේදයේ from verse 2 to 14. දෙවන පදයේ සිට 14 දක්වා. I'll just tell you the story. This is about Saul. The Saul was the king. Saul ඒ රජව සිටිය. And Saul was trying to kill David because David was anointed by God. දෙවියන් වහන්සේ ආලේප කරා දාවිත්ව එම නිසා සාවුල් ඔහුව මරන්න තැත් කරා. But the story is that how David never touched Saul. He had opportunities to kill Saul when Saul was chasing him to kill him, but he never touched Saul because he knew the power of the anointing. දාවිත් දැනගෙන හිටියා යාලේපේ බලය. එම නිසා බොහෝ අවස්ථාවන් ලැබුණත් දාවිත් ඒ සාවුල්ට හිරිහැර කරන්න මරණයටපත් කරන්න දාවිත් එසේ කළේ නැහැ. One day there was a big battle and Saul the king was killed. එක දවසක් ලොකු සටනකදී ඒ සාවුල් මරණයටපත් වුණා ඒ සටන තුලදී. And we see from the battlefield a young man is coming with a message to David who was hiding. තරුණෙක් එනවා පණිවිඩයක් රැගෙන දාවිත් වෙදට ඔහු හැඟවිලා සිටියේ. And he comes very very very cheerfully because he feels that he has done something great. සතුටෙන් ඔහු එනවා මේ තරුණයා ඔහු හිතනවා යම් ඔහු විශේෂ දෙයක් කළා කියලා. And he's explaining that how Saul was injured in the battlefield. He was dying, he was injured. කරනවා සාවුල් කොපමණ ඒ අමාරුවෙන් සිටියද කියලා ඒ සටන තුල. And Saul calls this man and tells him to kill him, put a spear and a sword and kill him. ඒ සාවුල් කියා සිටිනවා මේ තරුණයාට ඒ කඩුව දමලා ඔහුව මරණයටපත් කරන්න කියලා ඇනලා. So this young boy goes to David and says, "Oh, he told me and I did it. In one shot I killed him." මේ තරුණයා කියනවා දාවිත්ට මම මට සාවුල් මෙසේ කිව්වා මම ඒ විදියටම ඔහු මරණයටපත් කරා කියලා. Now he comes with attitude that wow, I've killed the enemy of David. දාවිත්ගේ I'm going to be rewarded. දාවිත්ගේ සතුරව මම දැන් මැරුවා. මම දැන් ඒකට විපාක ආශිර්වාද ලබනවා කියලා සතුටෙන් ඔහු එනවා දාවිත්ට. He said, "Please stand over me and kill me for anguish has come." Next verse. So I stood over him and killed him. Right. මම ඔහු ළඟ සිට ඔහු මැරුවෙමි. And verse 11. 11 වෙනි පදේ David took all of his own clothes and tore and all the men who were with him. එවිට දාවිද් ඔහු සමග සිටි සියලු මිනිස්සු තමුන්ගේ වස්ත්‍ර අල්වා ඉරාගෙන. This young man thought there is going to be a celebration. මේ තරුණයා හිතුවේ මහත් සැමරීමක් තිබෙනවා කියලා. But the response of David. නමුත් දාවිද්ගේ ප්‍රතිචාරය who knew the anointing. ආලේපය දැනගෙන සිටිය නිසා. He himself was anointed. ඔහු තාලේප ලැබලා හිටියේ. Look at next verse. ඊළඟ පදේ බලමු. And they mourned and wept. Verse 13. Then David said to the young man, "Where are you from?" He answered, "I'm the son of an alien Amalekite." Verse 14. I want you to look at verse 14. තමාට කී තරුණයාට කතා කොට නුඹ කොහෙන්ද කියලා දාවිද්ගෙන් ඇහුවා. David said, "How was it that you were not afraid to put forth your hand to destroy the Lord's anointing. David the Swamin wahansege abhishekala tanatta vinash kirimata baya nathiwa nube athadigu kale kese dai ohota kiya. Why were you not afraid? Oba biyune natte ai kiyala hewa. To touch the anointed of God. E deviyan wahansege aalepala tanattaata atha thabanna biyune natte ai kiyala hanawa. Next verse. Ilanga padaya. So then David called one of the young men and said, "Go near and execute him." And he struck him so that he died. Taruniyangen ekkenikuta handagasa nuba gos ohuta pahara deepannai ki ohu da pahara di ohu meruweya. Wow! Look at that story. Me kathandare desa balanna. That man was killed immediately. Shenenma e manushyawa maraneyata pat kara. This is how powerful the anointing is. Meka thamai aalepe balaya. Hallelujah. Hallelujah. But the same anointing that is able to give life is here. ඒ ආලේපය කරන කොටගෙන ජීවනය දෙන්න ඇති ඒ පුළුවන් ආලේපය මේ ස්ථානයේ තිබෙනවා. Hallelujah. It's the anointing that breaks the yoke of bondage. ඒ බන්ධන තුල වියගස් කඩන්න පුළුවන් ආලේපයටයි. But the anointing is of God. It has the ability to do what God wants to do. ඒ දෙවියන් වහන්සේ දෙන ආලේපය කරන කොටගෙන උන්වහන්සේට අවශ්‍ය සියල්ල කළ හැකි. Hallelujah. This morning the anointing of God is here today. මේ උදෑසන දෙවියන් වහන්සේගේ ආලේපය මේ ස්ථානයේ තිබෙනවා. You dare to believe in the anointing. ඒ ආලේපය කෙරෙහි නිර්භීතව විශ්වාස කරන්න. Dare to honor the anointing of God. ඒ දෙවියන් වහන්සේගේ ආලේපයට ඔබ ගෞරව දෙන්න. Because that will promote you, that will the anointing is able to give life or death. ඒ ආලේපයට පුළුවන් මරණය ගෙනෙන්න ජීවනය ගෙනෙන්න. The anointing can give life and death. E aalepeta puluwan maraneya gene denna jeevanaya gene denna. When the Bible says it's the anointing that breaks the yoke. E Bible e kiyenawa aalepeya karana kota gene viyagas kadenawa kiyala. The yoke of bondage. E bandana wala athi viyagas. You know what is the yoke of bondage? Mokakda e bandana wala athi viyagas. Everything that stops you from being a success. Saarthakatwayata paminimen balakwana siyalu de. The limitations of life. Jeevithaye athi siyaluma seemawan. The anointing is able to break and cause you to be a victor in every area. ආලේපයට පුළුවන් ඒ සීමාවන් සියලු දේ කඩා දාලා ඔබට ජයග්‍රහණයක් අත්කර ගන්න දෙන්න. You're a businessman. ඔබ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. It's the anointing that can break the yoke of the world, the business world. ඒ ලෞකික ඒ ව්‍යාපාර ශාස්ත්‍රයට කඩන්න පුළුවන් ආලේපයටයි. That will make you a successful businessman. ඔබව සාර්ථක ව්‍යාපාරිකයෙක් කරන පිණිස. Hallelujah. It's the anointing that can change your limitations. Some people say, "Oh, I can't do this." You need the anointing, my brother, my sister. ආලේපයට පුළුවන් ඔබගේ සියලු සීමාවන් කඩා දමන්න. And the anointing, your pastor, the connection of the anointing is from the pastor. ඒ ආලේපයට ඔබට පංගුකාරත්වයේ නැත්තම් සම්බන්ධ වෙන්න පුළුවන් සභාපාලකතුමා කරන කොට. You know, when you are connected with the anointed person, that anointing will flow into your life. ඒ ආලේපලත් තැනත්තා එක්ක ඔබ සම්බන්ධව සිටින විට ඒ ආලේපය ඔබගේ ජීවිතයට පැමිණෙනවා. So that's why it's so important who you are connected with. ඒක නිසා තමයි තව වැදගත් වන්නේ ඔබ සම්බන්ධ වෙලා සිටින පුද්ගලයා. Who are you connected with in life, in your day-to-day life? ඔබගේ එදිනදා ජීවිතය තුල සම්බන්ධව සිටින තැනත්තා කවුද? You know, that person that is connected to you, with you will put something in you. ඒ ඔබ සම්බන්ධ වෙලා සිටින තනත්තා ඔබ තුලට යම් දෙයක් දමනවා. This morning the word of God has come to you. මේ උදෑසන දෙවියන් වහන්සේගේ වචනය පැමිණියා ඔබ තුලට. I believe this word is not ordinary. මම විශ්වාස කරනවා මේ වචනය සාමාන්‍ය නැහැ. So I challenge you to dare to believe. මම ඔබට අභියෝග කරනවා නිර්භීතව විශ්වාස කරන්න. To dare to believe in the message that is coming from this pulpit. මේ පුල්පිට එක තුලින් එන දේව වචනය විශ්වාස කරන්න ඔබ නිර්භීතවන්න. To dare to recognize and to connect with the anointing of the man of God that God has given you. දෙවියන් වහන්සේ අපට දී ඇති ඒ දෙවියන් වහන්සේගේ මනුෂ්‍ය එක්ක සම්බන්ධ වෙන්න නිර්භීතව ඒ ආලේපය සමඟ සම්බන්ධ වෙන්න. You know, it's not about me trying to lift myself up. ඒ මම මාව ඔසවා ගන්න උත්සාහ දරනවා නෙවෙයි. You know, God is the one who lifts me up, not you. දෙවියන් වහන්සේ තමයි මාව ඔසවන්නේ ඔබ නෙවෙයි. Hallelujah. But it's for your sake, for your blessing. නමුත් ඔබගේ ආශිර්වාදය ඔබ වෙනුවෙන් I need to share these things, to teach these things. Mama me de obata uganwanna avashyai. But if you dare to do what the word brings you today. අද දවසේ ඔබ වෙත එන දේව වචනය කරන්න ඔබ නිර්භීත වෙනවා නම් I can guarantee your life will be from glory to glory. මම නිසකව කියනවා ඔබගේ ජීවිතය මහිමෙන් මහිමයට යනවා. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Praise the Lord. Let's stand up. Hallelujah. And lift our hands to heaven. අපගේ දෑත් අපි ස්වාමි. Hallelujah. Oh, hallelujah. Thank you, Lord. One more thing before I finish. මම අවසන් කරන්න ප්‍රථමයෙන් තව එක දෙයක්. You know your pastor has come back with greater glory. ඔබගේ සභාපාලකවරයා පැමිණලා තිබෙනවා ඉතා විශිෂ්ට මහිමයක් සමග. So he sees something. ඔහු යම් දෙයක් දකිනවා. He sees something that you don't see. ඔබ දකින්නේ නැති දෙයක්. But through the word he's bringing light to you so that you will see just like he sees. ඒ වචනය කරන ගොතගෙන යම් ආලෝකයක් ඔබගේ ජීවිතයට ගෙනෙනවා ඔහු දකින ආකාරයෙන් ඔබටත් දකින්න. So he's come back because you know God has given him something. ඔහු නැවත පැමිණලා තිබෙන්නේ දෙවියන් වහන්සේ යම් දෙයක් ඔහුට දී ඇති නිසායි. And that something is not for him to be just nothing here on this world. ඒ ඔහු ගෙන ඇති දේ ඔහුට නිකම්ම නිකන් තියාගෙන එන්නේ නෙවෙයි දෙවියන් වහන්සේ දීලා තිබෙන්නේ. He's given it so that you know there'll be greater impact. උන්වහන්සේ දේ ඔහුට දීලා තිබෙන්නේ වඩා බලපෑමක් ඇති කරන පිණිස. To make a greater impact for this nation that Sri Lanka is a Christian nation. මේ දේශයට වඩා බලපෑමක් ඇති කරන පිණිසයි ශ්‍රී ලංකා දේශය කිතුණු දේශයක් හැටියට. You know it's the anointing that can make Sri Lanka a Christian nation. ආලේපය කරන කොටගෙනයි ශ්‍රී ලංකා දේශය කිතුණු දේශයක් කළ හැකි. Because it's not by might, it's not by power, it's by the anointing, by the power of God. බලෙන්වත් ශක්තියෙන්වත් නෙවෙයි දෙවියන් වහන්සේගේ ආලේපය කරන කොටගෙනයි. So that anointing is coming upon you today. දැන් ඒ ආලේපය ඔබ මත පැමිණෙනවා. Just the fact that you are here in this service today. අද දවසේ මේ දේව මෙහෙය තුල ඔබ සිටීමෙන් පමණක් There is the anointing that is coming to you. ආලේපයක් පැමිණෙනවා ඔබ වෙතට. But that anointing is to do more. ඒ ආලේපය පැමිණෙන්නේ වඩා වැඩි දෙයක් කරන පිණිසයි. It's not to slow down. Hemming යන්න නෙවෙයි. You know the pastor is going to run from now. Pastor දුවන්න යනවා අද සවස සිට. If you also don't run you'll be left behind. ඔබ දිවෙ නැත්තම් ඔබට පසුබට වේවි. Did you hear that pastor is going to run? Tell the next person. ඔබ යහපැත්තේ ඉන්න කෙනාට කියන්න පාස්ටර් දුවන්න යනවා. And I must run as well. මමත් දුවන්න අවශ්‍යයි. Hallelujah. If I don't run I'll be left behind. මම දිවෙ නැත්තම් මම පසුබට වේවි. Then don't blame anybody. එතකොට අනිත් අයට වරද පටවන්න එපා. Hallelujah. I'm talking some serious. This is not a joke really. මේක විහිළුවක් නෙවෙයි. We can smile less. When you smile it's nice. Hallelujah. I love your smile. ඔබ වගේ එතකොට ලස්සනයි. Amen. Hallelujah. Just lift up your hands to heaven. අපගේ දෑත් අපි ස්වර්ගයට ඔසවමු. This anointing is available for you today. මේ ආලේපය ඔබට තිබෙනවා අද දවසේ. You can take it as much as you want. ඔබට අවශ්‍ය තරමට මේ ආලේපය ඔබට මේ උදෑසන ලබා ගන්න. Hallelujah. It's available for anyone who hungers and thirsts after it. ඒ පිපාසය තිබෙන ඕනෑම කෙනෙකුට ඒ ආලේපය ලබා ගන්න. Everyone who wants to do something more for Jesus. යේසුස් වහන්සේ වෙනුවෙන් වඩා වැඩි දෙයක් කරන්න සූදානම්. You know he has done everything for us. He died on the cross for us. උන්වහන්සේ අපට සියලු දේ කළා තියෙනවා. උන්වහන්සේ කුරුසපත් උනේ අපි වෙනුවෙනුයි. He gave his blood for you for me. උන්වහන්සේගේ රුධිරය දුන්නේ ඔබට. He suffered and died for us. උන්වහන්සේ දුක් වේදනා විඳලා කුරුසපත් උනේ අපි වෙනුවෙනුයි. How can we say this is enough? I can do only this. අපි කොහොමද කියන්නේ මේ ඇත්තේ අපිට මේක විතරයි කරන්න පුළුවන් කියලා. The Bible says we are to strive together for the gospel. අපි සුභාරංචිය උදෙසා එකට එකතු වී ක්‍රියා කළ යුතුයි කියලා කියනවා. වීරිය කළ යුතුයි. We need to strive together. අපි වීරිය කළ යුතුයි එකතුව. In unity we need to say let us do something. අපි එකට එකතු වෙලා මේ දේ කරන්න. Because this is our season, this is our time. මේක තමයි අපගේ කාලය මේක තමයි වෙලාව. There's great grace available for us. මහත් අනුග්‍රහයක් අපිට තිබෙනවා. To win this nation for Christ Jesus. ක්‍රිස්තුස් වහන්සේ උදෙසා මේ දේශය දෙනවා. There's a mandate that is given to us. අපට දීලා තිබෙන යම් වගකීමක් තිබෙනවා. There's a message that is given to us. පණිවිඩයක් දීලා තිබෙනවා. There's an anointing that is given to us. ආලේපයක් දීලා තිබෙනවා. There is a greater grace available to us. වඩා විශිෂ්ට අනුග්‍රහයක් තිබෙනවා. Let's not make excuses. අපි නිදහසට කාරණා නොදී සිටිමු. Let's look at excuses. අපි නිදහසට කාරණා නොදක සිටිමු. Let's look at testimonies that we can have. අපි සාක්ෂි දෙස බලමු අපිට තිබෙන්න පුළුවන්. Hallelujah. A person who is a failure always makes excuses. පරාජිත පුද්ගලයෙක් නිරන්තරයෙන්ම නිදහසට කරුණු දෙනවා. But a man of success sees goals. සාර්ථක මිනිසෙක් ඉලක්ක දකිනවා. And he sees testimonies. සාක්ෂි දකිනවා. Hallelujah. And he goes for it. ඒ උදෙසා කරා යනවා. And that person achieves that. ඒ මිනිසයා ඒ දේ ලබා ගන්නවා. And what he achieves is for eternity. ඔහු ලබා ගන්න දේ සදා කාලයේ උදෙසායි. Hallelujah. Hallelujah. You know, you can have everything in this world. මේ ලෝකේ ඔබට සියල්ල තිබෙන්න පුළුවන්. You can have the latest car, you can have a big house. අලුත්ම වාහනය වෙන්න පුළුවන්, ලොකු නිවසක් වෙන්න පුළුවන්. A good family. අලංකාර පවුලක් වෙන්න පුළුවන්. Educate the children in all the best schools. හොඳම ඉස්කෝලවල ළමයින්ට ඉගෙනීම දෙන්න පුළුවන්. Send them to greatest universities. ලොකු විශ්වවිද්‍යාලවලට යවන්න පුළුවන්. But do you know the greatest achievement in life? ඔබ දන්නවද මේ ලෝකයේ ඇති ලොකුම අපි ලබා ගන්න පුළුවන් දේ? It is the achievements that are eternal value. සදාකාලික වටිනාකමක් ඇති දේවල් ලබා ගැනීමයි. Things that are eternal value. සදාකාලික වටිනාමක් ඇති දේවල්. Because those things will never leave you. ඒව කවදාකවත් අපෙන් තුරන් වෙන්නේ නැහැ. Everything that you achieve in this world you're going to leave behind. අපි ලබා ගන්න දේවල් අපි අතහැරලා යනවා. But the eternal achievements. නමුත් සදාකාලික දේවල්. You'll be rewarded in heaven. අපිට ඒ ස්වර්ගික තලයේ විපාක ලබා ගන්න පුළුවන්. Hallelujah. You know why are people struggling so much to the things of this world? ඇයි මේ ලෝකයේ සියලු දෙනා පොරබදින්නේ මේ ලෞකික දේවල් උදෙසා? They're struggling. ඔවුන් පොරබදමින් සිටිනවා. At the end there's nothing. අවසානයේ ඔවුන්ට කිසිම දෙයක් නැහැ. But God wants us to be a different kind of people. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි වෙනස් ආකාරයේ සෙනඟක් වීමයි. Who dare to believe. නිර්භීතව විශ්වාස කිරීම. Dare to believe in the word of God. දෙවියන් වහන්සේගේ වචනය ඇදහිල්ලෙන් නිර්භීතව විශ්වාස කිරීම. You know this church is going to be a church that dares to believe in God. මේ සභාව ඒ දෙවියන් වහන්සේ කෙරෙහි නිර්භීතව විශ්වාස කරන සභාවක්. This church is going to be a church that dares to believe that Sri Lanka can change. ශ්‍රී ලංකා දේශය වෙනස් වෙන්න පුළුවන් කියලා නිර්භීතව විශ්වාස කරන සභාවක්. Who dares to believe every sick person who walks into this church will be healed. Amen. හැම අපේ සභාවක් හැටියට නිර්භීතව විශ්වාස කරනවා යම් කෙනෙක් රෝගීව මෙම ස්ථානයට පැමිණෙනවද ඔවුන් සුව වෙලා මිස මේ ස්ථානයෙන් පිට වෙන්නේ නැහැ. Let's dare to believe that thousands and thousands. දහස් ගණන් සෙනඟ ඒ ආකාරයෙන් සුවය ලබනවා. That thousands and thousands will come to the Lord Jesus Christ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතට දස දහස් ගණන් සෙනඟ පැමිණෙනවා. Let's dare to believe that God can do what he says. නිර්භීතව විශ්වාස කරමු දෙවියන් වහන්සේ කියන දේ උන් වහන්සේ ඉෂ්ට කරනවා. Let's leave aside our limitations. Let's leave aside our past experiences. සීමාවන් අපි පස්සෙක තබමු අපගේ පසුගිය අත්දැකීම් අපි පස්සෙක තබමු. Let's leave aside our fears. අපගේ බිය අපි පස්සෙක තබමු. Let's look at Jesus. Hallelujah. අපි යේසුස් වහන්සේ දෙස බලමු. When we look at Jesus all the shadows will leave. අපි යේසුස් වහන්සේ දෙස බලනකොට සියලු සෙවණැලි යනවා. When you look at the sun there's no shadows isn't it? අපි ඉර දෙස බැලුවහම කිසිම සෙවණැල්ලක් නැහැ නේද? That's why I say looking unto Jesus. ඒක තමයි කියන්නේ යේසුස් වහන්සේ දෙස බලමින්. You know church we have a great church. God has blessed us with a great church. දෙවියන් වහන්සේ අපිට අනර්ග සභාවක් එක ආශිර්වාද කළා තිබෙනවා. This church is great because of you. මේ සභාව ශ්‍රේෂ්ඨ වන්නේ ඔබ නිසායි. We are the great people God has raised up. දෙවියන් වහන්සේ මේ සභාව කබලලා තිබෙනවා මේ අනර්ග. God bless you. We're going to bless each one today. The anointing of God is coming upon you right now. දෙවියන් වහන්සේගේ ආලේපය ඔබ මත පැමිණෙනවා. Now may the blessing of God. දෙවියන් වහන්සේගේ anointing of God. ආශිර්වාදය දෙවියන් වහන්සේගේ ආලේපය. Rest upon you now. ඔබ මත වේවා. May be strong right now. ඔබ මත ශක්තිමත්ව වේවා. May you be strengthened today. අද දවසේ ඔබ ශක්තිය ලබාවි. May your spirit be full of God. අපගේ ආත්මය දෙවියන් වහන්සේ තුලින් full of the word of God. ඔබගේ ආත්මය දෙවියන් වහන්සේගේ වචනයෙන් පූර්ණ වේවා. I bless you now in the name of the Lord Jesus. දැන් මම ඔබට ආශිර්වාද කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. I say there is a shift that is taking place in your life. මම ප්‍රකාශ කරනවා යම් උසස් වීමක් සිද්ධ වෙනවා ඔබගේ ජීවිතේ. Things are turning around for you. යම් දේවල් වෙනස් වෙනවා ඔබ වෙනුවෙන්. There are people struggling with issues of life. බොහෝ දෙනා පොරබදිනවා ජීවිතේ කාරණා තුල. But today as you dare to believe. අද නිර්භීතව ඔබ විශ්වාස කරන අතර. That struggle is over. ඒ පොරබැදීම අවසන් වෙනවා. I say the struggle is over. ඒ පොරබැදීම අවසන් ඔබගේ ජීවිතේ. I say the struggle is over. ඒ පොරබැදීම අවසන්. I say the struggle is over. ඒ පොරබැදීම අවසන් In the name of Jesus. යේසුස් වහන්සේගේ නාමයෙන්. In the name of Jesus. යේසුස් වහන්සේගේ නාමයෙන්. Hallelujah. Hallelujah. The glory of God is upon you now. දෙවියන් වහන්සේගේ මහිමය ඔබ මතයි. You have been stirred up into a new place. ඔබ අලුත් ස්ථානයකට ඔබ එසවෙන්න. The gifts of God are being stirred up inside of you. දෙවියන් වහන්සේගේ දීපනා ඔබ තුල. There's a new mentality that is coming upon you. අලුත් මානසිකත්වයක් ඔබ ලබනවා. Now receive that anointing. ඒ ආලේපය ඔබ ලබන්න. Anointing for prosperity. ඒ සඵලත්වයේ උදෙසා ලේපය. Anointing to be established. ඒ ස්ථිරවීම උදෙසා ලේපය. May rest upon your family now. ඒ ඔබ පවුල මත වේවා. Your marriage is blessed right now. ඔබගේ විවාහය ආශිර්වාද ලබනවා දැන්. Your family is blessed right now. ඔබගේ පවුල ආශිර්වාද ලබනවා දැන්. You don't have to be anxious about your children. ඔබගේ දරුවන් ගැන ඔබ කලසලු වෙන්න අවශ්‍ය නැහැ, කලකිරෙන්න අවශ්‍ය නැහැ. Your children's children are blessed. ඔබගේ දරුවන්ගේ දරුවන් ආශිර්වාද ලබනවා. You're going out, you're coming in. Is blessed. ඔබ ගෑමී ආශිර්වාද වේවා. There's promotion coming your way. ඔබගේ ජීවිතයට උසස් වීම ලැබෙනවා. There's favor coming your way. වර ප්‍රසාදය ඔබ මතයි. There is no lack in your life. කිසිම හිඟයක් නැහැ ඔබගේ ජීවිතේ. That lack is leaving you right now. ඒ හිඟභාවය ඔබගේ ජීවිතෙන් තුරන් වෙනවා දැන්. Healing coming to your body right now. සුවය පැමිණෙනවා ඔබගේ ශරීරයට. Healing to your body right now. ඔබගේ ශරීරයෙන් සුවය ලබන්න. In the name of Jesus. Jesus Christus වහන්සේගේ නාමයෙන්. I command that sickness to leave your body. රෝගය ඔබගේ ශරීරයෙන් තුරන් වෙනවා. I command that infirmity to leave right now. ඒ දුර්වලභාවය තුරන් වෙනවා. In the name of Jesus වහන්සේගේ නාමයෙන්. In the name of Jesus. Jesus වහන්සේගේ නාමයෙන්. Angels have been released to serve you. දේව දූතයන් නිදහස් කරන ඔබට සේවය කරන. They will minister unto you. ඔබට සේවය කරන පිණිස. They will minister unto you the angels of God. දේව දූතයන් දෙවියන් වහන්සේගේ ඔබට සේවය. So that you will not say I can't. ඔබට බෑ කියලා කියන්නේ නැහැ. Because the angels are going to work for you. මම දේව දූතයන් ඔබ වෙනුවෙන්. In the name of the Lord Jesus Christ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. Hallelujah. Hallelujah. Young people, your future is bright. තරුණ තරුණියන් ඔබගේ අනාගතය දීප්තිමාන්. See your future through the eyes of God. දෙවියන් වහන්සේගේ ඇස් තුලින් ඔබගේ අනාගතය ඔබ දකින්න. Dream big dreams for God. ඔබ විශාල සිහිනයන් දකින්න දෙවියන් වහන්සේ වෙනුවෙන්. Don't settle for small dreams that the world gives you. ලෝකේ දෙන්නා වූ කුඩා සිහිනවල ඔබ නතර වෙන්න එපා. Be steadfast and immovable. ඔබ ස්ථිරව සිටින්න. Hallelujah. Praise God, we are blessing the polar today. පොලට ආශිර්වාද වේවා. I say it to be a great fruitful time. ඵලදායි කාලයක්. There be great fellowship. අනර්ග සහභාගීත්වයේ කාලයක්. Lots of fun and laughter. ඉතා අලංකාර අපි සිනාසෙන කාලයක්. And the Holy Spirit will move in our midst. ශුද්ධාත්මයන් වහන්සේ අපි අතරේ ක්‍රියා කරන්න යනවා. Bless everybody who worked hard. ඒ වෙනුවෙන් ක්‍රියා කළ සියලු දෙනාට අපි ආශිර්වාද කරනවා. And your rewards are greater than these rewards of the world. ලෝකයේ තිබෙන විපාකවලට වඩා ඔබට විපාක තියෙනවා. Your labor is never in vain as you labor unto the Lord. දෙවියන් වහන්සේට සේවය කරනකොට ඔබගේ ඒ ශ්‍රමය නිෂ්ඵල වෙන්නේ නැහැ. I bless everyone here tonight this morning. මේ ස්ථානයේ සිටින සියලුම දෙනාට මම ආශිර්වාද නිදහස් කරනවා. You are blessed today. අද දවසේ ඔබ ආශිර්වාද ලැබෙනවා. You are blessed today. ඔබ ආශිර්වාද ලැබෙනවා. You are blessed today. ආශිර්වාද ලැබෙනවා. Hallelujah. Amen. We are going to say for 7 times we are going to say praise the Lord. හත්වතාවක් අපි ප්‍රශංසා වේවා කියලා කියන්නේ නේද? Let's all do it in Sinhala, right? Or those who, who speak English only can say without doing it 14 times say let's say prasansa ekata kiyamu ingreesiyen kiyana singhalen kiyana singhalen kiyanna api prasansa weva kiyala hat watawak kiyanna yanawa 7th time we are going to say it very loud and with confidence 1 sakawa kiyanna yanawa prasansa weva prasansa weva 2 prasansa weva 3 praise the lord Hatara 4 praise the lord baha praise the lord higher praise the lord last one praise the lord amen glory amen now may the grace of our lord jesus christ And the fellowship of the Holy Spirit. Be with you now and always. In Jesus' name. Amen. Amen. God bless you. God bless you. Yeah,